රටපුරාම ඇයිදිනේ හේතුවෙන් නිදහසේ බලමුළු ගැන්වෙන වැඩකරන ජනතාවට මෑත අතීතයේ තම අයිතීන් පැවති ආකාරය පිළිබඳව මතකයේ අලුත් වනු ඇතැයි සිතමි. මුළු රටේම වැඩකරන ජනතාවගේ අයිතීන් පමණක් නොව ජීවත්වීමේ අයිතියද ත්‍රස්තවාදය නිසා වසර 30ක් තිස්සේ අහිමව තිබුණි. අප රටේ ප්‍රධාන නගරයේ මැයිරැලි පැවැත්වූයේ වැඩකරන ජනතාවගේ ජීවිත අවදානම මැද්දේය. මෙරටින් ත්‍රස්තවාදය තුරන් කර යුද වාතාවරණයෙන් රට මුදා හදිසි නීතිය ආදී නීතිද මාර්ග බාධක ආදී අධිආරක්ෂක කලාපද ඉවත් කර වැඩකරන ජනතාව ඇතුළු පොදු ජනතා අයිතීන් 30 වසරකට පසු සුරක්ෂිත කිරීමට අපට හැකිවිය. අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුවේ අධිරාජ්‍ය ගැති ධනේශ්වර UNP එරෙහි සියලු ප්‍රගතිශීලී බලවේග ඒකරාශීකරණ කේන්ද්‍රස්ථානයක් ලෙසිනි. වර්තමානයේ සමත් ශ්‍රී ලංකාවාසී ජනතාව මුහුණ දී තිබෙන අර්බුදයෙන් ගලවා ගත හැක්කේ UNP විරෝධී සියලු ප්‍රගතිශීලී පක්ෂ හා කණ්ඩායම්ද පොදු ජනතා බලවේගද ඒකරාශි කොට ශක්තිමත් කිරීමෙනි. වැඩකරන ජනතාවට ජය වේවායි ප්‍රාර්ථනා කරමි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති.